දැන් අපි බබෝ ටිකක් අරගෙන එක පිට එක සබා එය උසු දෙයක් පැතියට බබෝ එක පිට එක කරොත් බලන්න අපි ඒ විනා බලා කියනවා මේක කම්මක් නැත්නම් කුණක් එදින කුණුනේ කියනවා අපි ඒ කුණුනේ කියලා කලකම් බබන ඒ ගඩොල් ටික අපිට පුළුවන් නම් දෙකෙන් ගලවලා අරගෙන වෙනත් සතරණක් ඇති වෙනත් ආකාරයකට එය සබා ඒ සිත බලා අපිට කියන්න දෙනවා අපි කියනවා මේක තාප්පයක් තාප්පය වශයෙන් කලකම් බබන කුණ වශයෙන් කලකම් බබන මේ වස්තු දෙකෙන් තිබුණු දේ හැටියට කලකම් විට අපට ලැබෙන්නේ අනිකක් නෙවෙයි මේ ගඩොල් පමණයි ගඩොල් එතකොට ගඩොල් වලට අපි කුණේ කියන ව්‍යවහාරයක් එහෙම නැත්නම් තාප්පයයි කියන ව්‍යවහාරය ගඩොල් කෙලියක්වත් එක තිබුණා අප කියන්නේ අපි කාමර ඉල්ලන්නේ නැහැ ගඩොල් විලට ගන්නවා මිසක තාප්ප විලට ගන්නවා නෙවෙයි ඉතින් කියන්නේ එතකොට මේ තාප්පය කියන එක ගඩොල් වලින් ඉවත් කර වෙන කිසිවකින් යුක්ත එකක් නෙවෙයි කුරුණේ කියන එක මේ කතාවට ගත්තාදී ඒ ගඩොල් වල වෙන කිසිවකින් යුක්ත නැහැ එහෙනම් මේ කුමකටද මේ ව්‍යවහාරය අපත් කරන්නේ මේ කුරුණේ කියලා එකට තාප්පය කියලා තව එකට එකේම කියන්නේ එක ආකාරවම ගඩොල් නම් මේ ගඩොල් වලට කුරුණේ කියේ හා තාප්පේ කියේ කොහොමද ඒ තමයි බෝසත් ව්‍යවහාරය මොකක්ද මේ ව්‍යවහාරය මේ කුරුණ සහ තාප්පේ කියලා ගනු ලබන සතාන අනුවයි ඒ සතාන අනුව දෙනු ගවන තමයි අප කරපු ව්‍යවහාරය මෙන්න මේ தত্ত্বය අපට තේරුම් ගන්න පුළුවන්. මේ අප පිළිබඳව සත්වයේ පුද්ගලයේ නැති රූපාදී මේ ස්කන්ධ පංචකය එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදාංග සමූපය අපි සත්වයාය පුද්ගලයාය මමය ඔබය කියන මේවා වශයෙන් කතා කරනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට කුණක් කියන එක කොහොමවත් මේවායි තොරව මෙල දෙන්නා සත්වයාය පුද්ගලයාය කියන මේ ව්‍යවහාරය එක ආකාරයකට පිහිටා සිටෙන මේ ඡන්ද සමූහයකට කරන ව්‍යවහාරය. එදී මේ ව්‍යවහාරය සත්වයෝ කියන කොටස විපමණයි කියලා දක්වන්නේ. ඉතින් ඒක ආකාර සත්වයෝ ඒ සත්වයන්ගේ ඡන්ද පංචකයන් ඊටා තිබෙන ආකාරයන්ගේ වශයෙන් ඔවුන්ට නම් ලැබෙන. දැන් තිරිපන් කියලා නමක් තිබෙන තිරිපන්. ඒ ඒක මේ සරසක ගමන් කරනවායි කියන තීරණ තමයි එහි මුල තේින්නේ. ඉරච්ඡාම කියන වචනේ තියෙන තීරණ මේකයි. සරසක යන කියන අර්ථය. ඒ තිරිපන් ඒ එක ආකාරයකට ඔවුන්ගේ ශරීරයේ පිහිටා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ නම් ඔවුන් අතර ඉතින් මේ ව්‍යවහාර තිබෙනවා ඉපතුන්ට බල්ලාය බලලාය ඌරාය නිදියාය එළුවාය ආදී වගේ කොච්චර ව්‍යවහාර ඒ ඔක්කොම ගැටු හරියට කුරුණට ඒ නම දුන්නා වගේ මේ තාප්පයට ඒ නම දුන්නා වගේ අපිට කියන්නේ ආදී වගේ තිබෙන ඕන තරම් ව්‍යවහාර ඒ වාතේ මේ නම් ව්‍යවහාර කරනවා වගේ මේ ඡන්ද පංචකයකට කරන ව්‍යවහාරයි කිලෝකී ඒක තියෙන්නේ. එතකොට මේ ව්‍යවහාරයේ මුලාව ව්‍යවහාරයේ මුලාවම අපිට ඇත්ත දකින්නට බැරි. ඒ මුලාව තමයි අපිට තිබෙන අවිද්‍යාව කියන එක. එහෙමනම් ඒක සුත්‍රජානන් වහන්සේ උගත් පිරිසෙයින්ම දේශනා කොට බදාන කිසිදෙක කියලා බලන්න. මුන්ති බදාකරවා අවිජ්ජාන කුමක්ද කියලා සත්‍යකතන අවිජ්ජාන දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥාන අයං සුඛිය අවිජ්ජාන අවිද්‍යාව අපරියෙන්ද දුක්ඛේ දුක්ඛ පිළිබඳව නොදැනීම දුක්ඛේ අඥානං කියන්නේ දුක දුක් බව නොදැනීම දුක්ඛ සමුදය කියන දුක හේතුව ඒ දුක්ඛ හේතුව බව නොදැනීම දුක්ඛ නිරෝධය දුකින් නිදහස් වීම බව නොදැනීම ඒ දුක්ඛ නිරෝධය වූ ඒ නිදහස ලැබීමේ මාර්ගය වන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒක පොතින් අපි කියන්නේ කොහොමද චතුරාර්ය සත්‍යය නුදැනීම චතුරාර්ය සත්‍යය නුදැනීමයි මේ අවිද්‍යාව නම් ඒ නිසා චතුරාර්ය සත්‍යය දැන ගැනීමට කෙනෙක් කළ යුතු දෙයක් මොකක්ද අවිද්‍යාව අවිද්‍යාව දුරු කරන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි උපදවා ගන්නට ඕන අපි ගන්න අන්ධකාරයෙන් ගැටී තිබෙන කෙනෙකුගේ ඇති දෙයක් අපට බලා ගන්නවා නම් ඒ අන්ධකාරයට විරුද්ධ වූ ආලෝකයක් එතන ඇති කර ගන්නට ඕන අනේ එබඳු අන්ධකාරයක් තමයි අවිද්‍යාව ඒ අවිද්‍යාව නැති අන්ධකාරය පළවා හරින ආලෝකය සමාත්‍රඥාලෝකය නුවණ නැති ආලෝකය ඒක විදර්ශනා ලෝකයේ කියලා නැත්නම් විදර්ශනා ප්‍රඥා නැති ආලෝකයේ කියලා කියන්නේ ඒක මොකද වාගන්නද ඒක මේ කුමක් කියලා නම් බලන්න දෙන්නේ වෙලිකුත් නෙවෙයි දැන්නේ කිව්ව විදර්ශනාවට නැන්දියේ කිව්ව තිබෙන ධර්මයේ නාම මේ සම්දේ ඒ සම්දයන් ලබා දෙන්නේ තවත් මේකෙන් කියන සත්‍ය වශයෙන් කියනවා නම් ආරි සත්‍ය වශයෙන් දක්වනවා නම් දුක ඇතිවීමේ හේතුව. මෙන්න මේ දෙකයි විදර්ශනාවට නැතිව සිදුවෙන්නේ විදර්ශනා කලේ සිදුවෙන්නේ යෝනිත් ගැන ගතිය සිදුවෙන්නේ. ඒ මොකද එහි මුලාව පවතින තුන්. දැන් දුක පිළිබඳව මුලාව පවතින තුන්. දුක්ඛ හේතුව පිළිබඳව මුලාව ඇති කරන්නට බෑ. එන්ට දුක්ඛ හේතුව ඒ මුලාවෙන් යුක්ත වූ තැනත්තාට තේරෙන්නේ දුක්ඛ හේතුවක් හැටියට නෙවෙයි ඒ සැපලැබීමේ යුක්ත හැටියට ඒ දුක මේ තැනත්තාට තේරෙන්නේ දුක්ඛ හැටියට නෙවෙයි සැපක් හැටියට ඒ නිසා තවත් කෙනෙකු විඳින දුකක් එක්ක අපි ගන්න විදිහේ සංකල්පකත් එහෙම නැත්නම් ඒ විදිහේ තවත් කෙනෙකු දකින දුකක් දැකලා හෙතෙකේ දුක් විඳිනවා උත්පත් කර අපට තිබෙන්නේ සැපක් කියලා අපගේ මේ ඡන්ද පංචකය සැපවත්ින් ගන්න. තවත් විදිහකින් නම් ඊට වඩා සැපවත් ඡන්ද පංචකයක් බලාපොරොත්තු ඒ ඡන්ද පංචකී සැප ඇtei කියලා පිළිගනි. එතකොට ඒකාන්ත දුක්ඛ වන ඒක මේකත් කේවලක් දුක්ඛ කම්ම. බුදුරජාණන් වහන්සේ මේ කේවල කියන වචනේ පාච්චි. කේවලක් කියන්නේ සැපෙන් අමිත්‍රම ඒකහත් දුකක් වූ කියන්නේ මේ සංක පංචකය. මෙන්න මේක දකින්නේ. ඉතරම්ම ලේසි නෑ ඉඳීමෙන් පමණක්. ඒකද මේ සංක පංචකය පිළිබඳ සාරා අවුස්තර ඒ නුවණ උපදවා ගන්නට නොකෝ. ඒ නුවණ තමයි භාවනාවෙන් කෙනෙක් උපදවන්නේ. අනේ භාවනාවෙන් මේ නුවණ උපදවා ගැනීම සඳහා මේ සංස්කාරාදී වූ මේ ඒ සත්‍ය අත්‍යෝත්සන්න ධර්මයන් උපදවාගෙන අවිද්‍යාදී වූ ධර්ම පිළිබඳව කෙනෙක් අලුත් දැනගැනීම යුතුය. ඒ වාක්‍ය කියන්නේ සත්‍ය ධර්ම දැනගැනීම ධර්ම. ඒක දැන ගන්නට ඕනේ. ඒ නොදැනගත්තු ආර්යයන් ප්‍රතිලෙන්නේ හැම දෙයක්ම Tamanth ඊටපත් භාවනා කරද්දී ගුරුවරයාගේ අපාදන්නේ ගුරුවරයාට සමහර විට බොහෝ විට ගුරුවරයාව මෙහෙතන්නට ඉගෙනවා. තමන් ඉගෙන කර තිබෙනවා නම් ඒ තරම් ගුරුවරයාව මෙහෙතවන්නට උවමනාවක් වන්නේ. ඒ නිසා මේ පිනතුන් හැකිනම් කියවා බලන්න දැන් මේ ඉගෙනවා. සිංහලෙන් පරිවර්තනය කරලා එතන සම්බිදා මාර්ගයේ සම්බන්ධකලේ අභිඤ්ඤයයන් අභිඥාන් කියන්නේ නුවණින් දැනගත්තේ යුතු දැනගත්තේ යුතු විශේෂයෙන් දැනගත්තේ මනාව දැනගත්තේ යුතුයි කියන්නේ. ඉතින් මේ සබ්බං විද්‍යාව අභිඥාන් කියන්නේ ඒ දක්වන හැම දෙයක් මේ පංචස්කන්ධය පිළිබඳ හැම එකක් රූපං අභිඥාන් වේදනා සංඥා ඔය ආදී වශයෙන් තමයි ඊළඟට චක්කු අභිඥාන් රූපා අභිඥා චක්කු විඥානං අභිඥා චක්කු සංඛප්පෝ අභිඥියෝ ඔය ආදී වශයෙන් ඒ ඔක්කොම අන්තිමට ජරා මරණ අභිඥාන් කියලා මේ පටිච්චසමුප්පාදාංග ඔක්කොම ඒ දෙන්නා දෙන එකක් නෙවෙයි මේවා කලින් දැනගන්න ඕනේ කියන එක භාවනාවට ප්‍රකාරයි. ඒ නිසා තමයි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉබාසකට තියෙනු ඉගෙනගෙන තියෙන පිළිබඳව. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ තිබෙනවා පරිච්ඡේද 9ක්. ඒ 9 වෙනි පරිච්ඡේදය භාවනා පිළිබඳව පරිච්ඡේදය. සමත විපස්සනා භාවනා ක්‍රම දෙක පිළිබඳව පරිච්ඡේදයයි 9 වෙනි. ඒ 8 වෙනි පරිච්ඡේදය සත්‍ය පිළිබඳව පරිච්ඡේදය. පටිච්චසමුප්පාද අර්ථාන් කියන මේ පත්‍ය කොටස් දෙක පිළිබඳ උගන්වන කොට. ඊට මුලින් තිබෙන කොටස් වලින් ගන්නන්නේ සිත, චෛතසික, රූප කියන මේ ධර්ම ගැන. ඒ සිත, චෛතසික ගැන උගන්වන ඊළඟට මේ සිත් චෛතසිකයන්ගේ සම්බන්ධය පිළිබඳව උගන්වනවා. ඊළඟට මේ සිත් හත ගන්න අයුරු ඒ අරමුණු ගැන සිත හට ගන්නා අයුරු චිත්ත රීතියේ වාසේ ගන්වල එහෙම කරලා ඊළඟට ඒ රූපය පිළිබඳව රූපයේ පිළිබඳ විස්තරයක් ගන්නවා. ඒක පස්සේ ඔය ත්‍ප්තිය පිළිබඳ විස්තරය එන්නේ ඊළඟට භාවනාව ගැන ගන්නවා. මොකද එහෙම ඒ පිළිවෙල අනුගමනය කරන්නේ මුලින් දතේ දෙක් දේවල් දැනගෙන ඊළඟට භාවනාව අරමුණු අනේ භාවනා කරන කෙනෙක් ඒ නිසා ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳව දැනීම අවශ්‍යයි. ඒක දෙන ස්ථාල විස්තර නොවේ. දීර්ඝ විස්තරයක්ම අවශ්‍යයි කියලා කියන්න බුමනා නැහැ. නමුත් තේරුම් වශයෙන් කියෙන්න තියෙන තමන්ට. දැන් අපි එක කාරණයක් ගත්තොත් මේ රූපය පිළිබඳව සමුදය ගැනීම උගන්වනවා. ඒ රූපය රූපස්කන්ධයේ රූපය ඇතිවීමේ හේතුන් බලන තැන මොන මොන හේතු නිසා මේ රූපය හටගත්තේද හටගන්නේද කියලා අවිද්‍යා සංකේය රූප සංකේය ඒක අවිද්‍යා සංකේය රූප සංකේය අවිද්‍යාව නිසා අවිද්‍යාව ඇතිවීමෙන් රූප රූපය ඇති වෙනවා. ඒ කියන්නේ ඉමස්මින් පති ඉදං හෝති මේ ඇති කල්හි මේ ඇති වෙයි. ඉමස් උපාදා ඉදං උපජ්ජති මේ උපාදා කල්හි මේ උපදි. එහෙමනේ පටිච්ච සමුප්පාදය ගැන දක්වන්නේ. ඉමස්මින් පති ඉදං අවිද්‍යාව යම් තාක් කල් පවතීද ඇති වෙයි. ඒ තාක් කල් රූපද ආකල්ප විදිහට මාක්ෂිකට ඉඳන් ඉමාක් උපාදා අවිද්‍යාවගේ ඇතිවීම දෙක කොටගෙන රූපයේ ඇතිවීම දෙක. යන්නේ අවිද්‍යාව නැති කළොත් නැවත රූපදන ආකාරයෙන් නැති කළොත් ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඇතිවන්නා වූ අනාගත භව පිළිබඳ රූප ඇතිවන්නේ නැහැ. අනේ නිසා ඒ අවිද්‍යාව යර ඒ අවිද්‍යාවන්ගේ අවුල තමයි කල දක්වන තණ්හා සංදයා රූප සංදය. ඒ තණ්හාවත් මේ රූපයේ ඇතිවීමේ හේතුව අවිද්‍යාවයි තණ්හාවයි කියන මේ දෙක මේ රූපස්කන්ධයේ පහළ වීමට අතිශයින්ම හේතු වෙන ධර්ම දෙකක්. විශේෂ හේතු වෙන ධර්ම දෙකක් මොන අවිද්‍යාවයි මොන තණ්හාවයිද මේ රූපස්කන්ධයේ රූපයන්ගේ පහළ වීමට හේතුවක් කියලා බලන්න. අද එතකොට අපිට පේනවා භව පිළිබඳ සම්බන්ධ ජී ජාතිය පිළිබඳව කතා කරන විට මේ ජාතිය අපිට කියනවා අපි කියනවා අපම එකතෙනින් චුත වෙලා මෙතන උපන්නා. එතනින් චුත වී මෙහි උපන්නේ මම මේ කියලා ගත්තොත් කෙරෙන්නේ මම මේ කියලා ගත්තොත් එතන කියන්නේ අපි වැරදි දෘෂ්ටියකට වැටෙනවා. ඒ වැරදි දෘෂ්ටිය අනිකක් නෙවෙයි සාස්වත දෘෂ්ටිය. එයාමයි මම කියලා ගත්ත හැටිම ඒ සාස්වත දෘෂ්ටියට වැටෙනවා. එතනින් කිසිවක් මෙහාට ආවේ නැහැ. එතනින් කියන්නේ මේ භවය පිළිබඳ වූ කිසිවක්. එතන මේ භවයේ තිබුණා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ කිසිවක් මේ භවයට ආවේ නැහැ. ඒ නිසා මේ භවයේ ඇති උනේ ඒ භවයේ කෙනෙක් සම්බන්ධ කෙනෙක් නෙවෙයි මේ අලුත් කෙනෙක් කියලා ගත්තොත් අපි වැටෙනවා ඒ භවය පිළිබඳව විනාශේ ඡේදයකට විච්ඡේදයකට. මෙන්න මේ දෙකටම නොවැටි කාරණේ තේරුම් ගැනීමට කෙනෙකුට අපිච්ච සම්පාදයේ පිළිබඳ නිවැරදි ගැනීම අවශ්‍යයි. නැත්තම් වැටෙනවා ඡේදයට එහෙම නැත්තම් කාසෙ. ඡේදේ තරම් නරක නැහැ තාස්වතේ. ඡේදේ සර්ගමෝක්ෂ දෙකටම බාධායි. තාස්වතේ මෝක්ෂයට බාධායි සර්ගයට බාධා නැහැ. එනිසා මේ දෙකේ වඩා නරකයක ඡේදය. නමුත් මේ දෘෂ්ටි දෙකම මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටි දෙකක්. වැරදි දෘෂ්ටි දෙකක්. ඒ දෙකට නොවැටෙන්නට අයිපත් සංකාරයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මහන්සේ දෙන්නවා. සබ්බ මත්ථීතිකෝ කච්චාන අයං හේකුවන්තු සබ්බ මත්ථීතිකෝ කච්චාන අයං ဒုတိයෝ වන්තු. ඒකීතේ කච්චා සුභෝ අර්ථේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ භම්මෝති. කච්චා විදෙල එක පරිග්‍රාහකයෙක් විදිහට ජීවන කමත වදාලා කච්චා යල්ගම ඇත්තේ ඒ කියන්නේ මේ සාස්ෘතයේ තිබෙන එහෙම ගත්තොත් ඒක එක අන්තයක් එක කොමක් එක වැරදි කොමක් ඒ යල්ගම ඇත්තේ ඒ කියන්නේ මේ භවයේ මේ භවයයි පිළිබඳ කිසිම සම්බන්ධයක් කොහොමදත් නැහැ ඔක්කොම එක තැනකින් ඉවර වෙනවා කියන ඒ දෙක එක්ක අන්තය. මේ අන්ත දෙකටම නොවැටි තථාගතයෝ මධ්‍යේන මධ්‍යේන කියන්නේ මැද පිළිවෙතින් මධ්‍යම මාර්ගයේදී ධර්ම දේශනා කරනවා. කොහොමද ඒක දේශනා කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කුටි. ප්‍රොලෙතන දෙන්නන්නේ කොහොමද? එතන දෙන්නන්නේ මේ භව පිළිබඳව කතා කරන අතීත භවයේ මේ භවයේ කියන දෙක පිළිබඳව කතා කරනකොට ඒ භවයෙන් චුත වුණේ කෙනාම මේ භවයේ ඉන්නවයි කියලා ගැනීමක් වා. ඒ භවයට කිසිදු සම්බන්ධයක් නැති අලුත් කෙනෙක් මේ භවයේ ඉන්නවයි කියලාවත් නෙවෙයි ගන්න. ඒ භවයේ මේ භවයට මොනවත් ආවේ නැහැ. රූපස්කන්ධයේ එතන ඉවරයි. චුතිසිතෙන් ඒ ස්කන්ධ පංචකය ඇතුළු කොට නැත්නම් ඒ රූප ශරීරය ඇතුළු කොට ගැති චිත්ත පරම්පරාවේ අවසාන තුනේ ඒ භවයේ පිළිබඳ අවසාන තුනේ එනිසායි මොනවත් නැහැ. නමුත් ඒ අවසාන තිබෙන චිත්ත චිත්තක අනුදුවය. ඊළඟට පහළ වෙන සතිසංවිත නාමයේ දැක්වෙන ඊළඟට ඇති වූයේ නිහී ඇති ඒ ඇතිුනේ කුමක් නිසාද කියලා බලන්න. ඇයි එහෙම ඇතිුනේ? මොකක්ද මේ ඇතිවීමට හේතුව? කාරණා. ඒ භවයේ ත්‍ෘතිය සිටවන්නක ස්වර්ග වේලාවකට කලින් ඒ භවයේ පිළිබඳ අවස්ථාන චිත්ත දීප්තියක් ඇති. ඒ චිත්ත දීප්තියට ධර්මී නම් කරලා අපි ඉගෙන ගන්නවා මරණාසන්න චිත්ත දීප්තිය. ඒ මරණාසන්න චිත්ත දීප්තිය ඇති වෙන අවස්ථාවේදී දැන් ඒ සත්වය ඒ භවයේ ඉලිහිමට ආසන්නයි. ඒ අවස්ථාවේදී ඔහු කර සිටින කුසලාකුසල කර්මයක් වේ. යම් කිසි කර්මයක් විපාක දෙන්නට එළබෙති. ඒ එළබෙති තිබෙන කර්මයක අනුව සමහර විටක ඒ කර්මයේම තමාට සිහි වෙනවා. ඒ තනස්සාට එහෙම නැත්නම් ඒ කර්මයේ කිරීමට ගත් සම්පති උපකරණයක් හෝ උද්ගලයක් හෝ සත්කතෙක් හෝ කොවිදියක් තමන්ට සිහි වෙනවා. අදිටක ඇහැටවත් අකින්නට දෙන්නට බැරි නෑ. එහෙම නැත්නම් ඒ භවෙන් චුත වී උපදනාත් පැන පිළිබඳව යම් කිසිවක් සිහි වෙනවා. ඉතින් හරියට ඒවා සිහින දකින අවස්ථාවකදී එනන දීවල් ඒ අවස්ථාවයි. ඒ තුනට කියන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගති. ඒකෝ මේ කර්මය කුසල කර්මයක් වන්නටත් පුළුවන්, අකුසල කර්මයක් වන්නටත්. කර්ම නිමිත්ත කුසල කර්ම නිමිත්තක් වෙන්නට පුළුවන්, අකුසල කර්ම නිමිත්තක් වෙන්නට පුළුවන්. ගති නිමිත්ත සුගතිය පිළිබඳ වූ ගති නිමිත්තක් වෙන්නට පුළුවන්, දුර්ගතිය පිළිබඳ වූ ගති නිමිත්තක් වෙන්නට පුළුවන්. ඒ කොයි එකක් හෝ මේ තුනේ එකක් ඒ අවස්ථාවේදී ඉතිරිපත් වෙනවා. ඒ අවස්ථාව ගැන තමයි ඔය නිවිති පහල වෙනවා කියලා කියන්නේ. එහෙම ඒ නිවිති පහල වෙන ඒ අවස්ථාව ගැන විතර ශරීර වශයෙන් සැලකන නිවිති තැනක්වා බොහෝ දුර වල අවස්ථාවකයි තියෙන්නේ. ඒ භවයේ පිළිබඳ වූ කර්මජ රූප බල තිබෙන ශක්තිය නැත්නම් ඒ කර්මජ රූපයන්ගේ ආයු කාලය ක්‍රමයෙන් දෙලි දෙලි ඉක්මස් ඒ බව නැතිවීමට ආසන්නයි කියන්නේ. එහෙම අවස්ථාවකදී මේ මරණාසන්න චිත්තය කියලා දෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී ඒ තැනට පොවුතුල අප්‍රහීන වශයෙන් දවස්නා වූ අවිද්‍යාංශය සංහාංශය මේ දෙක හේතු වෙනවා මොන කාරණයකටද? දෙවිපත්ුනේ විපාක දීමට කර්මයක්නේ. ඒ කර්මයෙන් බයි අර නිවිති කර්මයක හෝ කර්මීත්ව හෝ ගතිවිත් පහළවන්නේ. එයා අනුමුඛ කොටයි මේ තනත්තාට මරණාසන්න චිත්ත දීති ඇතිවන්නේ මරණාසන්න ජවන්නේ උපදී. එමේ මේ තනත්තාගේ සිත මේ පැත්තට නැඹුරු වෙලා පවතින්නේ. කොයි පැත්තටද? ඔව් දැන් මෙතනින් කොයිලාවක හරි චුත වෙනවා. ඒ චුතදී නැවත භවයක් ලබනවා. මේ ලබන්නට තියෙන භවය තිල්බංගද තිබේ. ආදීනව පැත්ත කුමුට දෙන්නේ නැහැ. ආදීනවේ වහන කුමකින්ද වහන්නේ? අල්පියක් අවිද්‍යාව හරියට තාප්පකින් එහා පැත්තේ කෙනෙකුට නොපෙන්වන්න වටිනවා. මේ පුද්ගලයාට මේ සත්‍යයට තමා මෙතනින් චුතව උපදනා භවය ඉන්බද වූ ආදීන වේ වැටෙනවා. ඒ ආදීන වේ වැටෙන්නේ දැන් අරමුණුපත් වී ඉදිරිපත් වී තිබෙන්නේ යමක් කියද ඒ පැත්තට ඔහුගේ සිත නැමෙනවා. ඒ ආදීන වේ වැටෙන්නේ ඉවරත්තම ඔගේ පිටු වල දෙපැත්තකට හැරෙන්න ඕනනේ. එහෙම නෙවෙයි, ඒ පැත්තට නෑනේ. ඒ නැමෙන්නේ තමයි අවිද්‍යාව තමයි මේ නැමීමට හේතුව තපයන්නේ. මොකද ඒක පෙන්වන්නේ අවිද්‍යාවෙන් පහත්. ඒකයි කියන්නේ අර දෙවිඳුතු කියලා ඇති නේද? අභිධර්ම සංග්‍රහයේදී ඔය අවස්ථාවකෙන් දක්වන්නේ අවිද්‍යාවසේ පරිච්ඡේදය. සංහාංශයේ මූලිකය අවිද්‍යාවේ පරිත්‍යයෙන් කියන්නේ අවිද්‍යාවෙන් රටේ මූලය. සංහාවෙන් සංහාව මුල්ම සංහාංශයේ මූලිකය. මේ දෙක ප්‍රතරාණ කරුණු දෙක. මේවායින් ලැබෙන්නේ උපනිෂ්ක්‍රම ප්‍රත්‍ය. අවිද්‍යාවේ උපනිෂ්ක්‍රම ප්‍රත්‍ය, සංහාවේ උපනිෂ්ක්‍රම ප්‍රත්‍ය. ඒක මේ දෙකම බලවත් කියන්නේ සංඛාරයේ ජනියමාන. ඊළඟට මේ භවයේ උත්පත්ති භවයේ උත්පත්තිය නැවත ඉපදීම ලබා ගැනීමට ඉදිරිපත් වුණේ කුමක්ද? ඒ කරන ලද කුසල කර්මයේ හෝ අකුසල කර්ම. ඒක තමයි සංඛාරය. සංඛාරයේ ජනියමාන. මේ සංඛාරයන්ගෙන් උපදවන්නා. සම්බයුතේ පරිජ්ජයමාන. දැන් ඒ ප්‍රතිසංවිතිතේ කියන එක ඊළඟට වැදෙන්නේ. මේ ප්‍රතිසංවිතිත පිළිබඳවයි මේ කියන්නේ. සම්ප්‍රයුක්තේ පරිජ්ජයමානං කියන්නේ. සිතක සම්ප්‍රයුක්ත වන්නේ ඒකංගේදන චෛත්‍ය. එනිසා ඒ චෛත්‍යික ධර්මයන්ගෙන් වැරදගත්තා වූ. ඒ කියන්නේ මේ දෙය එක යෙදෙනවා. පරිජ්ජයමාන සහජාතං අවිඥාන භාවේ. උපපදිනවා. ඒ සහජාත වූ ධර්මයන්ට ආධාර වීම වශයෙන් ප්‍රධාන වන්නා. ආධාර වීම වශයෙන් ප්‍රධාන වන්නා. මොකක්ද? ප්‍රතිසම්පි සංඛා කර්මා. ප්‍රතිසම්පියයි කියන ලබන සිත්. උපජ්ජමානමය ප්‍රතිස්ථාපිත වන්තරේ ඉපදී වශයෙන් අනතුරු අත්බවී පිහිටල. ඒකට මොනවාද දැක්කු කරුණු? සංහාව, අවිද්‍යාව, සංහාව, කර්ම. අවිද්‍යාව, සංහාව, කර්ම. අවිද්‍යාංශයේ පරිච්ඡේදයෙන් සංහාංශයේ මූල තේන සංකාරයෙන් දැනෙනවා. දැන් මේ කරුණු මෙහෙම කියෙදී පටිච්ච සමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ වදාළ අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් එනනම් අවිද්‍යා තණ්හා සංඛාර කියන තුනක් මෙතන දක්වනවා. අවිද්‍යා පත්‍ය සංඛාර තුන්වෙනිවට දැක්වු සංඛාරය ඒ භවයේදී නුවදහට ගත්තේ මොන හේතුවෙන්ද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නිසා ඒ භවයේදී දැනත්තා කුසලා කුසල කර්ම කරනවා. ඒ කුසල කුසල කර්මයන්ගේ රැස්වීම නිසා ඒ කුසල කුසල කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයක් විපාක දීමට මේ මරණාපන්න අවස්ථාවේදී එළඹෙනවා. එතකොට මරණාපන්න අවස්ථාවේදී එළඹ සිටි ඒ කර්මය හේතුන් වශයෙන් විපාක සිත ලැබෙනවා. විපාක සිත ලැබෙනවා. ඒ විපාක සිත ලැබෙන්නේ ඡන්ද පංචකයෙන් පවත්නා ලෝකේක නම් මිනිසුන්ගෙන් තිරිබුන්ගෙන් නිරේහි තිරිතුන්ගෙන් දෙවියන්ගෙන් ඒ ප්‍රතිසම්පි සිතහ පෙරපසු නොවි ප්‍රතිසම්පි සිත උපදිනවා සමගම ඒ එක්කම ප්‍රතිසම්පි සිතට ඉස්සෙල්ලක් නොවේ ප්‍රතිසම්පි සිතට පස්සෙත් නොවේ එකවර හට ගන්නවා රූපත් සම්බෙනා. ඒ රූපකම්හි ප්‍රතිවිරුද්ධ වෙනවා. එක පරිවේකදී මෞපස පිළිඳ ගන්නා පත්යෙන්ද නම් මෙන්න මේවයි කියලා මේවා කියව කන්න. ඒ ප්‍රතිසංදි සිතහ පෙරපසුනි රූපක්කා. එතකොට ඒ රූප වලට ඒ ප්‍රතිසංදි සිත සමග උපදිනා වූ අනිකුත් චෛතසික ධර්මයන්ට ආධාරය වශයෙන් ප්‍රධාන වන්නේ කුමක්ද? ප්‍රතිසංදි සිත. ඒ ප්‍රතිසංවිත ලබා ගන්නේ කුමකින්ද? සංඛාරයෙන් ගැනීම. සංඛාරය කියන කුසල අකුසල කර්මයන් අතරින් දෙකක්. සංකප්පනි. ඒ කර්මයෙන් මේ ස්ථානය නැත්නම් මේ ප්‍රතිසංවිය ලබා ගැනීමට ඉවහල් වෙන බලවත් හේතුතාවයෙන් උපකාර කරන අනිත් ධර්ම මොනවාද? අවිද්‍යා සංඛාර. අවිද්‍යා සංඛාර. ඒ නිසා මේ භාවනා කරන පිළිපොත් ඒ උදේ වය දෙන්නේ ඇතිවීමේ හේතු හා නැතිවීමේ හේතු දැලීම කරන අවස්ථාවේදී අවිද්‍යා සම්පදය උපසම්පදේ කම්හා සම්පදය උපසම්පදේ කම්ම සම්පදය උපසම්පදේ දැන් මේ තුනම අපේ මේ කතාවේ මේ පිනඳුන්ට තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව නිසා රූප ඇති වේ. අවිද්‍යාව ඇති වීමෙන් රූපයන් දී ඇති වෙනවා. කියන්නේ අවිද්‍යාව නිසා රූප ඇති වෙනවා. සංඛාර නිසා රූප ඇති වෙනවා. කර්ම නිසා උන්ට මේ අවිජ්ජා තණ්හා කර්ම කියන දේ තුනම නැත්නම් මේ භවය පිළිබඳ රූප ඇතිවීමක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දී අවස්ථාවේදී ඇතිවන රූපයන් දිහා බැලීමට මේ තුන යෙදුන නැත්නම් ඇති වෙන්නේ නැහැ. මේ එකක්වත් අනුනම් ඇති වෙන්නේ නැහැ. මේ එකක්වත් අදුවෙන් දිවෙන්නට බෑ සත්‍යයක් නැහැ. මේ තුනම තිරෙනවා. එහෙම නැත්නම් මේ තුනම නැහැ. ඒකයි බලන්න. එකම තුනම තිබෙනවා. එහෙම නැත්නම් මේ තුනම නැහැ. දැන් කවුරු හරි අපි ගතුමු. කෙනෙක් මරණ අවස්ථාවේදී මේ තුනම තිබෙනවා. අවිද්‍යා තණ්හා සංඛාර කියන මේ තුනම. තවත් කතාවක් මේ තුනම. එහෙම නැත්නම් මේ තුනම නැහැ කියන්නකො. ඒක ඕකට කරත්තම් බවක් දෙනවා. උන්වහන්සේ අවිද්‍යාවත් අවිද්‍යාවුත්ය නැති කළා, සංඛාරුත්ය නැති කළා. උන්වහන්සේ අනාගත කපේ විපාක දීපතෙන් ක්‍රියාකරන කර්ම නැති. ඒ නිසා උන්වහන්සේගේ නැවත රෝත්පත්තියක් නැත්නම් ගන්නේ ලැබීමක් උන්වහන්සේ පිළිබඳව ඒ දෙන්නේ නැහැ අනාගත. දෙවියන් තිබෙන නිසා ඒ ලැබුණු රූපත් සම්බෙද අවිද්‍යාව නිසා ලැබුණා, සංඛාර නිසා ලැබුණා, කර්ම නිසා ලැබුණා. නැත්තම් ලැබෙන්නේ නැහැ. අවිද්‍යාව තමයි. ඒක නැතුව මේ රූප තියෙන්නේ. කර්මයෙන් පමණක් මේ රූප පවත්වාගෙන යන්න බැහැ. කර්මයෙන් පමණක් ආහාරයෙන් යැපෙන ශරීරය ඇති මේ රූප පවත්වාගෙන යන්න කර්මයෙන් පමණක් බාර දෙන්න පැත්තකට වෙලා ඉන්න බැහැ. දිවිවරුකවත් නැහැ. දිවිවරුකද මිනිසුන්ට නම් ටිකක් පුළුවන්. ටිකක් කල්ගත කරලා දැන් දැන් එක වේලක් ගර්භනාට ඊළඟ වේලක් කාලා දෙහෙරෙන්නට පුළුවන්. දෙවියන් කෙරෙහි කරන්නේ නැහැ. ඔවුන්ට සුභා භෝජනේ වූ ආහාර ගතේ තේලාව. ඉක්ම ගියොත් යන්ති කෙවුන්ගේ ප්‍රමාදේ. එතනින් චිත වෙන්නට. රත්නිකාර. රත්නිකයා එතකොට මේ ධර්මයේ දෙවිවරු ඔය පිටා කුසික දේවතාවෝ කියන පිළිතුර යන සඳහන් වෙනවා. ඔවුන්ගේ සේවන්නේ කර්ම දීම වේලාව එන ඔවුන්ගේ ඒ ඔවුන් අපුවගෙන පත්මාළු ආදී කන පිළිසක් නෙවෙයි ඔවුන්ට දිවන යම්කිසි ආහාරයක් තිබෙනවා. දිව්‍ය භෝජන ඒ දිව්‍ය භෝජනයක් ඇති ඒ ආහාර ගත යුතු වේලාව මගහැරී ගියොත් ඔවුන්ගේ ශරීර තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. එතනින් චුත වෙනවා. එතනින් චුත වෙනවා. ඉතින් ඒ ඉන්නේ ආහාරයෙන් තමයි පවතින අවිද්‍යාව. දායකට කනගුණ ආහාර නැතුව මේ ජීවිතය පවත්වාගෙන යන්න බෑ. මෙන්න මේ කියන්නේ හේතු හතරක් රූපත් සංගේ පිළිබඳව දායක. නම් පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගන්නවා විතර. ඒ පටිච්ච සමුප්පාදයේ මේ ඔක්කොටම තියෙන හේතු හේතු වෙන වෙනම දක්වා ගැනීමක් නොවේ කරන්නේ අවිද්‍යාව ප්‍රධාන වශයෙන් හේතු වන්නේ යමකට නම් ඒ දේ ඉන්නකට කියන අවිද්‍යාව ප්‍රධාන වශයෙන් හේතු වන්නේ යමකට ඒක දක්වා මොකද සංඛාර කියන කුසල අකුසල මම ඒක දෙකකින් තමයි අර කලින් කවුරු කීයකට අදාතාවක් සිසුදි මාර්ගයේ ඉන්නේ. කතාපනා මුචක්ඛම් වූ මරුව පරිණායතු ඒක දායකමක් කියන කීමක් කියනවා. ඒක දා සංසාරයේ සංකරන් බාලෝ කතා පරිණායතු අරෝ ඒක දා පුඤ්ඤං අපුඤ්ඤං ඒක. දැන් මේ කුසල කුසල කර්ම රැස් කිරීම කුසල කුසල කර්ම සිදු කිරීම කොයිතරම් කාලයක්ද පවතින්නේ යම්තා අවිද්‍යාව කවදීද ඒතා එනිසා ඒකේ හේතු ගැටියුත් තියෙන්නේ කොහොමද මේ අවිද්‍යාවේ තිබෙන දුක ලබා ගැනීමට ඉවහල් වෙන බව ඒකේ තිබෙන දුක ලබා ගැනීමේ ශක්තිය දුක් ස්කන්ධ පංචකේ ලබා ගැනීමට අවිද්‍යාවට තිබෙන ශක්තිය ඒ අවිද්‍යාව සමගින් නැති කරන දුරු තමන්ව ඡන්ද පංචක දුක්ඛයට සමුහාලා කර්ම රැස් කිරීම නවත්තන්න තමයි. ඒ කර්මනිකා නැවත ආත්ම භාවයක් ලැබනවා. ඒ ආත්ම භාවයක් ලැබනවා කියන්නේ අනිකක් නෙවෙයි දුක්ඛන ඡන්ද පංචකයක් ලැබෙනවා. ඒ නිසා අවිද්‍යාව පිළිබඳව ගත යුතුයි අපෝ මුලා කරන ස්වභාවයක් මේක. නැති දෙයක් ඇතිසේ දක්වන එක. ඒ වගේම ඇතිසේ නැති දෙයක් ඇතිව දක්වන. දුක්ඛ ස්කන්ධ පංචකය දුක්ඛ එකක් හැටියට නෙවෙයි සැපේ එකක් හැටියට දක්වන. ඒ දුක ලබා දෙන සංඝාව දුක් ලබා දෙන එකක් හැටියට නෙවෙයි සැලැකීමට හේතු වෙන දෙයක් හැටියට සැලකන. ඒ දුකින් නිදහස් වීම වූ නිවන දුක් නිරෝධයක් හැටියට නෙවෙයි සමහර බය සමහර බය නිවනේ කියන වචනේ අහන්න. එහෙනම්කොට එයයි හිතනවා නැවත ඉදීමක් නැත්නම් ඇයි එතන මොකද කියන සැපේ කියලා. අනුගම දෑය, අමින බලන දෑය, බලන දෑය වගේමවත් නැහැ. ඒ කිසිවක් නැත්නම් මොකද්ද කියන සැපේ කියලා. එහෙනම්කොට ඕකට විඳින සැපේ එකද. ඒ දුක දෙන්නේ නැහැ. ඉන්පසු උන් සැලකුවා ඒ ඡන්ද පංචකේ නිර්මුක්ත වෙන ඒ විවාහ සම්පත්තිය දකපක් හැටියට නෙවෙයි දුක. එන්සෝ ඒ ඡන්ද පංචකේ නිර්මුක්ත නිවන ලැබීම සඳහා වූ යම් ප්‍රතිපදාවක් වෙනා ඒ ප්‍රතිපදාව අවිද්‍යාවෙන් වැඩි සිත්කේ දැනස්සා කෙරෙන්නේ ඒ සැපක් ලබන ප්‍රතිපදාවක් හැටියට නෙවෙයි දුකට හේතු වන දුක ලබා ගන්න ප්‍රතිපදාවක්. එන්නා තමයි මේ සත්‍යය කොයිතරම් මේක දැක් සමහර විටක තමයි හිතුණා නැත්නම් වෙලාවකින් තමයි හිතුණා මේ මේ පංචස්කන්ධයේ කියලා. වැඩිම පංචස්කන්ධයේ හැටි කියලා කතා කරන්නේ රූපස්කන්ධයේ වැළඳෙන රෝග පීඩා ආදී එවන් අවස්ථාවල. ඕ මේකේ හැටි කොයිතරම් ඉස්මනින් මේක නිදහස් වෙන්නේ නිතුත කියලා සමහර විටක එන්න කතා කරන අවස්ථාවක් තිබෙනවා. එහෙම කතා කරලා කතා කළා. මේ පංචස්කන්ධයේ නිදෙන්නට බයපත් කෙනෙක් තුල ඉගෙනවා මොකද මේ සැපයි කියලා තමයි කලකෙන දේකෝම අත්හරින්නට වෙන්නේ පරිත්‍යාග කරන්න ඕනේ. ඒක මේ අවිද්‍යාවෙන් කරන තත්ත්වයක්. අවිද්‍යාව මුලා කරන එක මේක. ඒක අවිද්‍යාව දුරු කරන ප්‍රතිපදාවක යෙදෙන්නට ඕන. මොකක්ද අවිද්‍යාව දුරු කරන ප්‍රතිපදාව? මේ පංචස්කන්ධය ඇතිසතිය දෙකීම. මේ තමා පිළිබඳ වූ පංචස්කන්ධය අන්‍ය පංචස්කන්ධ පිළිබඳ වෙන්නේ තමා පිළිබඳ වූ පංචස්කන්ධය ඇති සත්‍ය දැනගත්තොත් ඒ තැනට මේ එකිනෙක අනිත් පංචස්කන්ධයන් පිළිබඳව සෝෂායින ප්‍රමුණා නැහැ. මේ අනුස්කාරයේ මේ පංචස්කන්ධයන්ගේ ස්වභාවය මේයි. ඊට වඩා වෙනතක් ඒ කිසිවක නැහැ. මේ කියම තමයි කියන්නේ. මේ පංචස්කන්ධය ඇතිුනේ යම් යම් හේතු නිසා පංචස්කන්ධය කියන්නේ තිබෙන හේතු නිසා අනිකක් නිසා ඒ හේතුන්ගේ කටගත්තා වූ මේ පංචස්කන්ධය යම් දුකකට භාජන වෙනවා. ඒ අනිත් පංචස්කන්ධවලට පුදුමයි. ඒවත් ඒ වගේ සාතන ඔය විදිහට ඒක කියන අන්වේ ඥානය කියලා. අන්වේ ඥානය නැත්නම් අනුමාන ඥානය. ප්‍රත්‍යක්ෂයේ තියෙන්නට උන් තමයි. තමා පිළිබඳව ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂ කරන තමන්ගේම නෝනින් දකින්න. ඊළඟට අනුපිළිබඳව සලකත හැකි. දැන් ප්‍රස්තුත සම්මි සත්‍වතාන් සූත්‍රයේ එහෙම නෙවෙයි. ඉති අධත්තංගා කායේ කායාපත්ති කරති. බහිත්තාවා කායේ කායාපත්ති කියති. ඉති අධත්තංගා කායේ කායාපත්ති කියති කියන්නේ ඒ තමා පිළිබඳව ශරීරයේ ගැන පත්‍යස්කන්ධය ගැන ප්‍රත්‍යක්ෂ මූල උපදවා ගැනීම. ප්‍රත්‍යක්ෂ කියන්නේ තමන්ම ඇති කරගත්ත දුර. මේ තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ යථාර්ථය තමාට බලාගත හැකි. තමතෝ රාමුගේ පංචස්කන්ධ පිළිබඳව බලන්න. ඒ බැරිම තමන්ට එහෙම දෙයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි තමන්ගේ පංචස්කන්ධය පිළිබඳව ඇති සතු දැනගන්න නම් ඒක නැත්තට ඒ අනුසාරය අනු පංචස්කන්ධ පිළිබඳව තත්වයට හදා ගන්න පුළුවන්. අනේ ඒකයි බහිද්ධාවාකාය කාය. අජත්ත බහිද්ධාවාකාය කාය අපසීනිය. සමුදේ ධර්මානුකම්පිතාකාරකම් වියද මේ තමාගේ ශරීරයේ තිබෙන තමාගේ ශරීරයේ පිළිබඳ වූ සමුදය සමුදය ගැනනේ ඇතිවීම කෙසේ දැතිවන්නේ ඒ ඇතිවීම පිළිබඳව හේතු ප්‍රත්‍යයන් තමන් දකින්න තමන්ගේ නුවණින් ඒ දක්වන තැන එන එක කාරණා තමයි මානෙ කියන්නේ ඉමේ අවිජ්ජා සමුදය ආරූප සමුදය තණ්හා සමුදය ආරූප සමුදය කම්ම සමුදය ආරූප සමුදය ආහාර සමුදය ආරූප දෙවියන් නම් අවිද්‍යාව තණ්හා කම්ම ආහාර කියන මේවා නිසා නම් මේ රූපය හටගන්නේ. මේ රූපෙන් නිදහස් වීම වන්නට නම් කුමක් වෙදී සිටේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධ අවිද්‍යා නිරෝධා රූප නිරෝධ තණ්හා නිරෝධා රූප නිරෝධ කම්ම නිරෝධා රූප නිරෝධ ආහාර නිරෝධා රූප නිරෝධ දැන් ඒක නිසුවත් ආතම් මහන්සේ පිළිබඳව අප කතා කරන විට කියලා උන්වහන්සේ නැවත ස්කන්ධ පංචකය ලබන්නේ නැත්නම් උන්වහන්සේට බලවත්කමක් නැහැ උන්වහන්සේ නිවනට කරුණ නැහැ නිවන් දැක්කත් උන්වහන්සේ මේ සංසාරයෙන් නිදහස් වෙන්නේ ඒ හැම එකකින්ම කියන්නේ උන්වහන්සේ මේ යම දුක් ඇති කරගෙනීමට හේතු වන්නා වූ යම නිවිනා ඒවත් කියලා උන්වහන්සේ මතක කර ගන්නවා ඒ නැති කර ගැනීම කෙරෙහෙද මේ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ විද්‍යා නාමයෙන් දැක්කම නුවණ උදවා ඒකටයි මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරන්නේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත සත්‍ය සතර පිළිබඳව උගැන්වීම අවිද්‍යාව. ඒ සත්‍ය සතර පිළිබඳව සම්පූර්ණව බෝධයක් නොකරන ලද්දක නැත්තා. වරක අකුසල් දෙකම වරක කුසල් දෙකම ඒ කුසල කුසල කර්ම හැක්කිරීම එතනත්තා හැම මොහොතකදීම කරනවා කියතත් වැරදි හැම මොහොතකදීම අවදිව සිටින හැම අවස්ථාවකදීම එතන කුසල කුසල කර්ම රැස් කරමින් සිටින්නේ සමහර විට කෙනෙක් ඉතයි අපි සතුන් මරණ අවස්ථාවක් නෙවෙයි පරතම් කරන අවස්ථාවක් නෙවෙයි එයාට අපේ ඒ ඒක සත අකුසල කර්මපතේ කියලා කොටසක් තිබෙනවනේ එවන් අවස්ථා ගැන කලකට කියයි කොහොමද ඉබන්ක් කරන්නේ නැහැ කියලා නමුත් එහෙම එවන් ක්‍රියා නොකළා අපට මේ තිබෙන සිත් කොයි විදිහට ක්‍රියා කරනවද කියන එක අප මේ සිත් පිළිබඳ අවදිව නොසිටිය හොත් අපටම දැනෙන්නේ නැහැ ඒ නිසා සමහර විටක අපේ කියන හොඳ ගතියක් හැටියට දකින්න බොහෝ නරකකෙ අපි උපදවාගෙන පාපී කරන ඒ අවස්ථාවල මොනම විදිහකින්වත් ධර්මානුකූලව ඒක හොඳ සිතක් යහපත් සිතක් කුසල සිතක් කියන්නට බැරි ඒ කාන්තේම අකුසල සිතක් නොගෙන සිත් උපදවාගෙන අපි ඒකෙන් සතුටු විය හැකි අපි හොඳයි අපි හොඳයි ඒ එහෙම සතුට නැහැ. නමුත් තමාට උගන් ඒ අකුසල් සිත් පිළිබඳව තමා තේරුම් ගත්තේ නැති නිසා තමන් ඒ ගැන තමා හොඳ කෙනෙක් කියලා හිතුවා මිසක ඒ අකුසලේ කියන අකුසල් බව නැති නිසා. ඉතින් එහෙම පිච්චල උපදිනවද එක දවසකට එක්කෙනෙක්. ඒ වගේම අපිට ගැටේ. ඒ වයිති මේ සංස්කාර කියන කොටසට සංස්කාර කියන කොටසට වැදිනේ. කුසල අකුසල සංස්කාර. ඉතින් අපිට ඒක වෙලා කියන්න බෑ ඒකෙන් මේ තනත්තාට සමාජගත බෞද්ධත්වයක් ලබා දෙවෙන කර්මයක් ඒක. එහෙම කියන්නට අමාරුවක් තිබෙනවා. නමුත් එහෙමත් විය හැකි කර්මයක් කියලා. එහෙමත් විය හැකි මායක නිදර්ශනයක් හැද. කලින් දවසේ කිව්වේ උදා වූ දෙයක් බොහෝ විකල සිල් රැක්ක ආමුදුවත් අවසාන මොහොතේදී සමාජයේ මේ සිඳු කරගන්න තිබුණු වස්ත්‍රයේ පිළිබඳව ඇති වුණු ආස්තාව. වස්ත්‍රයෙන් පිටු තමන්ගේ උත්පත්ති වාක්‍යෙ කියන්නේ නෑ මේ වස්ත්‍රයේ ඉන්නේ පුරි. මේ කවුවත් එකේ එකක් නෑ. ඒතරම් ධන බහල ධාර්මික. ලෝභයත් එක්කනේ සුභ එකක් හැටියට තත්තා. ඒබඳු සුභයව අපිට කොච්චර ඇති වෙනවද? එක මොහොතකදී. එක දවසකදී. ඒබඳු ආස්වාද කොච්චර ඇති වෙනවද? ඉතින් ඒවා අපි අකුසල් කියලා බලනවා. බලන්නේ. අන්න ඒකයි තමයි අපි බඳ අවධික සිටින්නට ඕනේ. හැම තිස්සේම බලන්නට පුළුවන් කම පිළිගන්නට ඕනේ. තමාගිට ඇතිවන්නා වූ ඒ සිත් ක්‍රලෙන් කෙනෙක් ඉතන්නට පුළුවන් භාවනා කරනවායි කියන්නේ ඒ භාවනාවේ සිත් වැඩමයි කියන එකෙන් අදහස් කරන්නේ යම් කාලයක් පමණක් නියම කරගෙන ඒ කාලය තුලදී විතරක් තමන් ඒ දේ කරලා අනිත් වේලාවලදී ඕන දෙයක් තමන්ට කළ හැකි කියලා ඒ හිතාගත්තොත් ඒ භාවනාව පිළිබඳව තමන් තේරුම් ගන්නවා කියන්නේ තමන් එක වේලාවක් ඒකට නියම කරගෙන ඉඳෙන්නේ ඒ සඳහා වැඩි කාර්යයක් යොදා ගන්න ඒ තමාගේ ජීවිතයට ලොකු පුරුද්දක් ඇති කර ගැනීම සඳහා ඒ නඩහත් කරන්නේ නැහැ ඒ වේලේ පමණයි තමන් භවනා කරන්නේ අනිත් අවස්ථාවලදී ඕන තරම් දෙයක් ඉදිරියට තමන් දෙන්නට පුළුවන් නේද එහෙම ගත්තොත් ගැරදී මන් යමක් දැනගත්තා. ඒ දැනගත්ත දේ මගේ ජීවිතයේ තමයි උපනා කරා. ඒ ජීවිතයේ මේක සම්බන්ධ කරගෙන බලන්න තෝන් තමයි ගන්න. අපර කුරුදු මේ පිළිදෙන්නේ තමන් පිළිබඳව බැඳින්නේ නැවේ අනුන් පිළිබඳව බලන්න. ඒකේ බල අනුන් ගැන අපි කොච්චරවත් බලන්න අනුන් ගැන හිතන්නේ අනුන් ගැන කියන්නේ අනුන් ගැන කියන්නේ තමන් ගැන මොනවත් නැහැ. තමාගේම ජීවිත කතාව වෙනවා නම් තමයි. අනුන් ගැන ජීවිත කතාව ඉදරව කරන්නේ ඉතින් කොයිතරම් කෞෂික විතර ගන්නවද කෙනෙක්. ඉතින් බොහෝ විට කියනවා ඒකත් දැනගත්තින් කියන්නේ ධර්මයෙන් කරන්නේ. ඥානවන්තය පඬිතයාලේ කියන එක නා අනුන්ගේ වැරදි අරුවක් කියන්නේ නැහැ. එහෙමයි දැක්කේ. අනුන්ගේ වැරදි අරුවක්. ඒක නොවතා කියනවාද යා? නොවතාම බොහොමවත් කියන්නේ. ඒ වගේම පඬිතයා තමාගේ ಗುಣ අරුවක් කියන්නේ නැත. අරුවක් කියන්නේ නැත. නොවතා කියන්නේ. එහෙම කියන්නේ. රෝණේක අනික්කත් බාරගන්නේ නැහැ. බලයන් අනුගේ දුක් අවුවත් අහන්නට වෙන්නේ නැහැ. දැනලා කියන්නේ. ඒ වගේම තමාගේ තියෙන ಗುಣ සමහර විට ඒවා නැති ඒවා වෙන්නත් පුළුවන්. ඒවා කොහොම විතරක් කරන්නද නැහැ. ඉන්නේ ඒක නෙමෙයි යෝජනා කරන්නේ. තමාන් ගැන බලන්න මම කොහොමද? වෙන මේ ගතිය අපි දිනු කරගත්තොත් ඒකෙන් ගැම්බෙන කාරණේ මොකක්ද? ඒක තේරුම් ගන්න. ඒකෙන් ගන්න. අත්තාං ගවේතී ආත්‍යේන විදු ගජාමි වහන්සේගේ අනුශාසනය පරිදි තමන් ක්‍රියා කරන්නේ. ඒ ක්‍රියා කරන කෙනෙක් විතා තමන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවෙන් නොයෙක් අංශයන් ක්‍රියාත්මක කරන කෙනෙක් නොයෙක් අංශ මොනවාද? තමන්ට ඇතිවන සිත පිළිබඳව බැලීම චිත්තානුපස්සනාව. තමන්ට ඇතිවන සිත. තමන්ට දැන ඇතිවන්නේ ලෝභයක්ද? තමන්ට ඇතිවන්නේ ක්‍රෝධයක්ද? ද්වේෂයක්ද? ඊර්ෂ්‍යාවක්ද? වෛරයක්ද? ඔය වගේ මේ විදිහට තමන්ට ඒක බලන්න. ඒක දැනෙනවා නම් ඒ ඇතිවෙන්නේ තමා ඇති කරගන්න තමා ඒ චිත්තානුපස්සනාව. එහෙම නැත්නම් ධර්මානුපස්සනාව. චිත්තානුපස්සනාව කරාගන්නවා චිත්තන් ආධිපත්‍යයෙන් දක්වනවා. ධර්මානුපස්සනාව මෙකින ධර්මාණී ඔය ජීවර්ණයන්ගේ වාක්‍යෙ නෙමෙයි ඒ ධර්මානුපස්සනාව. ඔය දෙකෙනි එකට වෙන්න. ඒ සිත පිළිබඳව හෝ චිත්තාංග පිළිබඳව පරිදි. එතන මේ කොයි තරම් එකක්ද? එතකොට එහෙම බැරිම නිසා මොකක්ද කරන්නේ? තමන්ට පුළුවන්. ඒ විදිහටම දිගටම ඒ වගේ පිට ඇති කරගෙන ඉන්නේ එක හොඳ නැති බව දැක්කත් ඒකම සිද්ධුනේ පුළුවන් තරම්. තමන් දෙයෙන් බමුසි දැකීම බලක්වත් ඇති වුණත් ඒ වලට බැරි දුර යන්නට නොදී ඒවා නවත්තන්න පුළුවන් බව තමන්ට ලැබෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී වුණත් තමන්ට පුළුවන් තරම් මේ කාරණය මේ අදහස් මේ සිත කොමත් විපාකය තුනේ දක්නට දැන් ඇති වුණා. මොකක්ද මේ ඇතිවීමක තියෙන්නේ? එතකොට සල්කතේ මේ අයෝසෝ මන්තිකාරයයි කියන්නේ මුනුවණින් සිටීම මුනුවණින් කලකීම හේතු කොටගෙනයි මට මේක ඇත්තේ. යෝසෝ මන්තිකාරයෙන් කියනවා මේ සිත ඇතිවන්නේ නැහැ. එතකොට තමයි අයෝනිසෝ මනසිකාරය නිසා ඇතිවෙන තරහා තමගේම වරදක්. මේ ධර්මයේ උපදවා දෙන කීම හේතු කොටගෙන නැත්නම් අයෝනිසෝ මනසිකාරය හේතු කොටගෙන හේතු කොටගෙන ඇති වූ අපිට ඒ තරහව ඇතිවීමට හේතුව අනු කෙරෙහි පැටවීමට අනුන්ට බාර දීමට ලෑස්ති වෙන්නේ නැහැ. ඒකෙන් තමයි දිනුවක් ලබනවා. මොකක්ද දිනුව? තමා හොඳීමට උත්සාහයක් කරනවා. බුද්ධාගමෙන් උගන්වන්නේ මොකක්ද කියලා කිව්වොත් කිවයි සිදෙන්නේ විනයක් කියලා. විනය හික්මීම උගන්වනවා. කොහොමද හික්මෙන්නේ? කයින් හික්මෙනවා, වචනෙන් හික්මෙනවා, සිතින් හික්මෙනවා. කයින් හික්මෙන තැනක් තා කයින් වැරදි කරන්නේ නැහැ. වචනේ හික්මන කරත්තා වචනේ වැරදි කරන්නේ. සිතින් හික්මන කරත්තා සිතින් වැරදි කරන්නේ. ඒ හික්මීමේ කෝටි ප්‍රාප්ත කරත්තාට තමයි අපි රහතන් වහන්සේ කියලා නමස්කාර කරන්නේ. ඒ හික්මීමේ කෝටි ප්‍රාප්ත. ඒකට උගමනා කරන ධර්ම තමයි ඔය සීල සමාධි ප්‍රඥා කියලා තුනින් දක්වන්නේ. ඒ තුනින්ම කෙරේ කල යුතුව කෙරෙන අනෙකක් නෙවෙයි හික්මීම. හික්මීම කරන්නේ. එනිසා බුද්ධ ආගමම දිනයක් කියලා කිව්වට වැරදක් නෑ. බුද්ධ ආගමම දිනයක්. ගන්නවා. එනිසා ඒ දිනේ ඇති දැනත්තා. ඒ හික්මීම ඇති දැනත්තා. අන්ත වරදක් කරනවා තබා. වරදක් කිරීම හිතන්නේවත්. වරදක් කරනවා තබා වරදක් කිරීමට එහෙම හිතක්වත් පහල කරගන්නේ නෑ. එහෙම දැනත්තා තමාට වරදක් කරනවායි කියලා කොම්බුටවත් හිතන්න බෑ. තමාට වරදක් කරගන්නේ කියලා. අන්න ඒ නිසා තමන් ගැටිය යුතුයි මේ ධර්මයන් පිළිබඳ ඇතිවීම. ඒ හේතු මතර ලොකුම හේතුවක් තමයි අවිජ්ජා කියලා දක්වන්නේ. කාරණා කාරණා නුදස්කව ඇති පැටිය දැකීම දුක දුක හේතුව දුක නිරෝධය දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැනීම තව පූර්වාන්තයේ ගැනීම අපරාන්තයේ ගැනීම පුර්වා උද්ගතා පරන්තයේ ගැනීම ප්‍රතිත් සමුප්පාදයේ ගැනීම අවිජ්ජා කියලා දක්වනවා. ඒක දුක නොගැනීමේ කියනකොට අපිට කියත් හැකි පටිච්ච සමුප්පාදයේ ගැනීම දුක නොගැනීමේ කියන විදිහට ඒකට අදලා කරත් හැකි පටිච්ච සමුප්පාදයේ ගැනීම. ඇයි පටිච්ච සමුප්පාදයේ උගන්වන්නේ දුක පිළිබඳව. දුක ආසින් කඩාගැටෙන දෙයක් නෙමෙයි. දුක ආසින් කඩාගැටෙන ඉදී පහළකට ඉදී හට ගන්න අදිච්ච සමුප්පන්න කියලා එකක් මේ තුන තුන අහලා ඇති. අදිච්ච සමුප්පන්න කියන්නේ පටිච්ච සමුප්පන්න කියන එකට විරුද්ධ තේරුම. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු ප්‍රත්‍යයන් සා හට ගන්නා කියන එක. ගැත්තේ අදිච්ච සමුප්පන්න කියන්නේ කිසිදු හේතුවක් කිසිම ප්‍රත්‍යයක් නැතුව හටගත් දෙයක්. එහෙම දෙයක් නෑ නේද? අභිච්ඡ සම්පන්න කිතිවක් නැහැ. හැමකක්ම පටිච්ච සම්පන්නයි. අනේ පටිච්ච සම්පන්න නිසා අපට පුළුවන් තමයි දෙනවා. ඒ පටිච්ච සම්පාදාංග හැකිතා දුරට තම අපුලින් පිටුදකින්නට. දැන් අවිද්‍යාව අප තුළ ඒක තේරුම් ගන්න ඕනේ අවිද්‍යාවේ තිබෙන අවස්ථා දෙකක්. එතන අපිට කියත හැකි අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අමසය අවස්ථාව. ඒක අප නිතිකද අප තුළ එය නැතිව යන්නේ රහත් මගින් එතෙක් අවිද්‍යාව. ඊළඟට තිබෙනවා අවිද්‍යාවේ පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාවේ කියන්නේ අකුසල සිතක උපදින අවස්ථාව. අපිට ලෝභයක් ඇති වෙද්දී ඒ ලෝභය ඇති වෙන අවස්ථාවේදී අවිද්‍යාවේ කියන මොහොතයක් තිබෙනවා. මෝහයෙන් තොරව රෝගය ඇතිවන්නේ. රෝගය ඇතිවීමට මෝහය උපකාරයි. එහෙම නැත්නම් මෝහයේ නැති අවස්ථාවකදී මෝහය උපදින්නට බැහැ. ඒක මෝහයේ අවිද්‍යාව පරිඋත්ථානය වෙයි. සිතට උපදිනවා නැගී සිටින අවස්ථාව. කෙනෙක්ගේ රෝග සිත උපදවා ගැනීම යම් කිසි වරදක් කළොත් එතකොට ඒ රෝගයෙන් බලනක් නෙවෙයි අවිද්‍යාවේ විතික්කම අවස්ථාව. විතික්කම අවස්ථාවේ කියන්නේ සීමාව ඉක්මවා යාම. මොකක්ද අපි සීමාව? සීලේනේ අපි සීමාව හැටියට තිබෙන්නේ. අපි ගන්න සීලේ කියන්නේ සීලේන අපි සීමා කරගෙන තිබෙනවා. මේ සීමාව කනින්නේ නැහැ. මේක කඩාගෙන යන්නේ නැහැ. ඒ අපි අර ගැටක් ගන්නගෙන තිබෙන්නේ සීලේ. ඒක ඉක්මන. ඒකයි විතික්කම කියන්නේ. ඒ සීමාව ඉක්මවීම යක්තිතකින් වෙනවා. ඒ තිබෙන අවිද්‍යාව නැත්නම් මෝහයත් ඒක කළා වෙනවා. ඒ නිසා ඒ අවිද්‍යාවේ වීතික්කම අවස්ථාව. වීතික්කම අවස්ථාව අපට පුළුවන් සීලයෙන් කරගන්න. පරිඋත්ථාන අවස්ථාව නවත්තන්න තුනා භාවනාව ඕනේ. භාවනාව ඕනේ. අනුසය අවස්ථාව දුරු කිරීමට නම් භාවනාවකෙන් විදර්ශනා භාවනාවෙන් උපදවා ගන්න සෝවාන් මාර්ග, සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරහත් මාර්ග කියන ඒ අරහත් මාර්ග ඥානෙන්නු කියන්නේ අනුසයවස්තාව එකෙක් මොනවද කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා පත්‍ය සංඛාර එබැවින් තමයි ඒ සංඛාර ප්‍රත්‍යයෙන් ලබා දෙවන විඥානයයි කියන විපාක විඥානය ලැබෙන්නේ කම්ම විපාක වෙනනේ මේ කර්මය නිසා ලැබෙන විපාක පරිපූර්ණකින් කියනවා එක දැනකින් නැරි නැවත තැනකම ඉපදීම මේක ඉතා ගැඹුරුද කියනවා ගැඹුරුද කියන ඒ නිසා තමයි මේ ලෝකයේ මේ දෘෂ්ටි ඇතිලා තියෙන්නේ සාපෘත දෘෂ්ටි විචේද දෘෂ්ටි කියන ඇතිවීමට හේතුව ඔය දැන හඳුනගන්න ඒ කාරණය අවබෝධ කරගන්න දෙන්නවා ඒක අපට උද අවබෝධ වෙන එකක් නෙවෙයි ඒක අපි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මයට අනුව තේරුම් ගැනීම තමයි මනසේ එකක් වේ අපට පෙනෙන එක නෙවෙයි එකක් වේ අපට පෙනෙන්නේ නැහැ අපට ඒ සත්‍යයේ ත්‍රි උත්පත්ති දෙක වුණේ දකින්නට නම් ත්‍රි උත්පත්ති ඥාන කොහොම උපදවා ගන්නද උපදවා ගන්නට කොහොමද ඉතින් එහෙම උපදවාගෙන මේ මැරිලා උපදිනවායි කියන එක නැවත භවයක් ලබනවා කියන එක විශ්වාස කරන්න හිටියොත් තාකවත් ඒක අහරන්නට බැරි වෙනවා ත්‍රි උත්පත්ති ඥාන උපදවා ගන්නටත් ඒ විදිහේ විශ්වාසයක් කලින් තිබෙන්නටත් ඕන නැත්තම් ඒකත් ලබන්නට බැහැ එනිසා තමයි ශ්‍රද්ධාව ඉතා අවශ්‍යයි කියන අපේ පාපුන්නේ ශ්‍රද්ධාව බොහොම අවශ්‍යයි කියලා. ශ්‍රද්ධාව නැත්තම් මේ ධර්මයන් පිළිබඳව පිළිගැනීමක් කරන්න බැහැ. හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන හැම දෙයක්ම උන්වහන්සේ කීපමණින් නොපිළිගෙන අපිත් අපේ නුවණට වැටුණොත් පමණක් පිළිගත යුතුයි කියලා සමහරු කියනවානේ. උන්වහන්සේ වදාළයි කියලා අර කාලාම සූත්‍රයේ ඉඳි කාලාමයන්ට ඒ කාලාම සූත්‍රයේ වර්ධවාගෙන තියෙනුගත් අයයි කියන්නේ. කාලාමයන්ට කීවේ මහ කාලාමයන්ගෙන් අනුවම මොකද මේ ගෝභය ගැන දේශයේ ගැන ගෝභය ගැන ආලා ඊළඟට පෙන්නේ උන්ට ඒකකට තමන්ටවත් පේනවා මේ ගෝභය වැරදි දේශයේ වැරදි මෝහය වැරදි ඒවා ඒ නිසා ඒවා නරක දෙයක් හැබැයි මේ හැටියට අලෝකාදී සමෝහයන් කියන ඒවා ඒ අයම පිළිගත්ත ඒවා යහපත පිළිස පවත්නා දෙන්නේ. ඉතින් අනේ ඒ වගේ කවුරුත් කීපමණින් පිළිගන්නට එපයි කියන එක හැමදිනාගේම කීම් සඳහා දෙන්නේ නැහැ. අපිට ඒක පිළිපක් කීපක් ගන්නත් බෑ. අපි අපි ඉඳලා ගියොත් කියන මුද්‍රමාත්‍යලා එක නැත්නම් දුෂ්කර මාත්‍යලා. ඊළඟ දුෂ්කර මාත්‍යලා අපිට දෙහෙත් නියම කරනවා මේක යපනි මේක ගැටලු පිළිපෙළ. දුෂ්කර වහන්සේගේ දේහ මේක නැරේද මේක නරක් වේද මේක කොහොමද පරීක්ෂා කරන්නේ ආදි වාතේ. මේ දෙහෙතේ තියෙන ಗುಣාගුණ තමන්ව පරීක්ෂා කර බලා ඊට සම්ප දෙහෙත පාවිච්චි කරන්නට කෙනෙක් අදහස් කළොත් යා කුවන්ද කවදරන්නේ පාවිච්චි කරා. ඉතින් යාන යා දුෂ්කර වහන්සේ කියන්නේ. ඉතින් වැඩි ටික කොහොම කරලා ඒ පිළිබඳ වේදනගෙන දොස්තර කෙනෙක් කියලා තමයි යාර තේස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ ඉන්න හැමදෙනාම දොස්තර වරු වෙන්න ඕන තේස් පාවිච්චි කරන්න. කවුරුත් කියන්නේ පිළිගන්න බෑ. එනිසා ඒක සාධාරණ කිහිපයක් නෙවෙයි. ඒ පිළිගත යුතු කවුද කියන එක දැනගන්න තමයි කවුද මේ වදාරලා තියෙන්නේ. කවුද මේ දේශනා කරන්නේ ඔබම කෙනෙක් කියන එක තරම් තේරුම් ගන්න. ඒක තමයි අපේ ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාව ඕනේ. එහෙම තේරුම්ගෙන ඒ ධර්මයකට බලනවා නම් කෙනෙක්. එතකොට තමන්ට පේනවා මේ ලෝකේ මේක සත්‍යයක්. මේ ප්‍රජාතන්ත්‍රවාද පදාරාත් වෙන්නේ නේ. ඒකාන්ත සත්‍යයක්. මෙන්න මේ හේතුන් කියලා තමන්ට පේනවා. නැවත ඉපදීමට හේතුව තම අතීත භවයේ කරන ලද කර්මය තමයි. ප්‍රධාන එක කියන එක මේ කායකින් කියනවා බලන විට නමුත් එහෙම එකක් නැtei කියලා හිතලා බලන්න ගියොත් Tamande පෙනෙන්නේ ඒකට නැති දේවල් නෙවෙයි නේද ඒකයි ශ්‍රද්ධාව වුණ ශ්‍රද්ධාව වුණ අපිට නැතුව මේ ධර්මයේ දිනකත් තම ධර්මයක් අපන්නට කෙනෙකුට ශ්‍රද්ධාවක් කොහොමද අපන්නට යන්නේ අතලයේ ධර්මයේ පිළිගන්නට Tamande තියෙන්නේ ඒක ශ්‍රද්ධාව නමුත් ඒ ශ්‍රද්ධාවේ පිහිට තමන් ඊළඟට ඒ ධර්මයේ දකින්නට උත්සාහ කරනවා. තමන්ට මේ ධර්මයේ දකින්නට ලැබෙනවා. තමන්ට දකින්නට ලැබෙනවා. දකින්නවා තමන්. ක්‍රමයෙන් දකින්න. ඒක කාර්ම ඔක්කොම ධර්මයේ එහෙම කිසිම දැකීමක් කාහටවත් කරන්න දෙන්නේ නැහැ. නමුත් පිළිගනි තමන් ඒ දර්ශනීය ලබ ඒ දර්ශනීය ලබන්නට ලබන්නට ලබන්නට ලබන්නට තමාට ඇතිව තිබුණු අර ශ්‍රද්ධාව මුලදී ඇති කරගන්න ශ්‍රද්ධාව. සමහර විටක බුදු පිළිගැනීම මාත්‍රයක්ම පමණයි. වෙන මොනවත් දැනගෙන නෙවෙයි මේ ශ්‍රද්ධාව ඇති කරගත්තේ. නමුත් තමන් මේ ඒ ශ්‍රද්ධාවේ පිළිගන්න. මේ ධර්මයන් පිළිබඳව තමන් කරන දෙවීම කරගෙන යන්නත් තමන්ට දක්නට ලැබෙන තමන්ගේ මනුවලට වැටෙන කොට තමාගේ ශ්‍රද්ධාව ක්‍රමයෙන් අහවු වෙනවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේ ඒ කරස්තාවට වඩාලා භික්ෂුන් වහන්සේලාට දෙවිවරු මරණාසන්න දෙවියාගට ගිහින් කියනවා මරණයට පැමිණෙන්නට යන දෙවියාට කියනවා ඉතෝ භෝ සුගතින් කච්ච කින්වත ඔබ මෙතනින් චුතව සුගතියට යන්නේ දැන් මැරෙන්නේ කියන්නේ සුගතියට යන්නේ සුගතින් ගත්වා සුලබ්ධ ලාභක් ලබන සුගතියට ගොස් ලැබිය යුතු උතුම් ලාභය ලබන්නේ සුලබ්ධ ලාභම් ලබිත්වා තන් සුප්පතිතෝ බවයි ඒ උතුම් ලාභය ලබාගෙන එහි මනා කොට පිහිටන්නට ඒ ලාභයේ නැතිවෙන්නට නොදී එක රැක ගැනීම වශයෙන් මනා කොටේ පිහිටන්න ඉතින් හාමුදුරුවක් නැගිලා ඒකවා ස්වාමීන් දෙවි ආත්ම සුගතිය නම් කවරේ ඔව් එහිදී ලැබිය යුතු උතුම් ලාභය නම් කුමක්ද ඒ ලාභෙහි මනාකට පිහිටීම නම් කුමක්ද දුහක් වදාලා දෙවි ආත්ම සුගතිය නම් manussත්ත්ව භාව ප්‍රතිලාභෝ විනිසත් බව ලැබීමය දෙවි ආත්ම සුගතිය නම් මේ විනිසත් බව ලැබීමය එනිදී ඔහු ලබාගත යුතු උතුම් ලාභය නම් තථාගත පරිවිදිතෝ ධම්ම විනයේ තථාගත පරිවිදිතේ ධම්ම විනයේ සද්ධම් ප්‍රතිලබති තථාගතයන් වහන්සේගේ ශාසනයේ ධම්ම විනය කියන්නේ ශාසනයේ සද්ධම් ප්‍රතිලබති ශ්‍රද්ධාව උපදවා ගන්න ඇති කර ගන්න මේ ශ්‍රද්ධාව තමයි ලබා ගන්න තිබෙන උතුම් ලාභය දෙවියා මේ සුගතියේ කියන නිස්සෝෂක කණින ලබාගත යුතු උතුම් ලාභය ශාසනයේ ශ්‍රද්ධාව ඊළඟට ඒකේ මනාකොට පිළිගැනීමේ කීරේ ඒ ශ්‍රද්ධාව මුල් ඇදගත් කාහටවත් වෙනස්කම නොනේ